සමාජය තුළ පදනම් කරගෙන ජාති පදනම් කරගෙන එහෙම මේ කොට්ටාස කඩලා එහෙම ප්‍රශ්න තිබ්බ නිසා ඒ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා අධිකාර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පළාත් පාලන අමාත්‍යතුමා විශේෂ කොමිෂන්යක් පත් කරා. ඒ කොමිෂන් එක දැන් එකට එක වැඩ කටයුතු කාලසෙන් අවසන් කරලා තියෙනවා. අලුත් අවුරුද්ද ලබනකොට දිස්ත්‍රික්ක 11ක් විතර කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. තව දිස්ත්‍රික්ක ගණනාවක් තියෙනවා ඒක ඉවර කරන්න. නමුත් ඒ අය හිතන්නේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට ඒ කටයුතු තේරම ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ නව සීමා නිර්ණයන් අනුව නව කොට්ටාස ගැස කරලා අධිකාර ජනාධිපතිතුමා විශ්වාස කරන්නේ ලබන වසරේ ජනවාරි වෙනකොට මැතිවරණයක් පිළිබඳව නියෝජනය කරන්න පුළුවන්.